චෝදනා ලැබලා තියෙන විශාල පිරිසක් මේ දස්සාදායක තුල ඉන්නවා. ඒ දූෂණ පිළිබඳ චෝදනා ලැබුවා, මංකොල කෑම පිළිබඳ චෝදනා ලැබුවා, රාජ්‍ය සම්පත් වල කෑම පිළිබඳ චෝදනා ලැබුවා. දේශපාලන ભેදයකින් තුරෝ අපිට වැදගත් වෙන්නේ නැහැ ඊළඟ පාර්ලිමේන්තුවේ බලයට එන්නේ කුමන දේශපාලන පක්ෂයද කියලා. අපි ජනතාවට කියන්නේ මොන දේශපාලන පක්ෂයේ බලයට ආවත් ඒ සඳහා සුපිලිපන් පිරිසක් පාර්ලිමේන්තුවට එන්න ඕනේ. රටේ දායකයෝ හැටියට ජනතාවගේ නියෝජ්‍ය හැටියට ක්‍රියා කරන්න සුදුසු කරුසයින පිරිසක් පාර්ලිමේන්තුවට එන්න ඕනේ. එහෙම නොවුනොත් මේ රටේ අනාගතේ බලපතල අගාධයකට යමින් තිබෙනවා. අපි දැක්ක පහුගිය කාලය තුල සෑම දවසකම මහජන නියෝජ්‍ය ගුරුතුමෝ මොකක් හෝ චෝදනාවක් එල්ල වෙනවා. ඒ නිසා මේ තත් වෙනස් කරන්න මේ රටේ පුරවැසියා බලගැසිය යුතු වෙනවා.